Buddham, Buddham, Buddham, Vande. Dhammang, Dhammang, Dhammang, Vande. Sangham, Sangham, Sangham, Vande. Buddham, Dhammang, Sangham, Vande. Buddhuruvane Vande. Sadham Ruvane Vande. Mahasangha Ruvane Vande. සිරිය සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. තတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. චත්තේයන්ති ධම්මං සරණං ගච්ඡාමි. තတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන මහා පින්කම විදියට අද දිනත් මේ විහාරස්ථානයේ ඉදිකිරීම සැමරුම නිමිති කොටගෙන සිදු කරන මහා පින්කම් මාලාවයි අද දිනත් මේ සිදු කරන්නේ. ඉතින් මේ විහාරස්ථානය දිහා දැක්කහම හැමදෙනාටම ලොකු සතුටක් ඇති වෙනවා. ඔබට ඔබේ ආධ්‍යාත්මික දිවි ගමන දියුණු කරන්නට ඔබට තියෙන පුණ්‍ය භූමියක් විදියට. ඉතින් බෞද්ධයන්ට විතරක් නෙවෙයි පින්වත්නි, අද ලෝකයේහි අබෞද්ධයන්ටත් පන්සලක් කියලා කියන්නේ මහා සැනසිලිදායක දෙයක් වෙලා තියෙනවා. ඉස්තර ස්වාමින් වහන්සේ කෙනෙකුට වැන්දේ ගෞරව කළේ බෞද්ධයෝ විතරයි. නමුත් පින්වත්නි, අද ලෝකයේ කොහෙ ගියත් සිවුරක් දැක්කොත් ලෝකයේ හාමුදුරු අඳුන නැයි ළඟට ඇවිල්ලා අධ්‍යක්ෂක එකතු කරලා වඳිනවා. ඒකට හේතුව තමයි ලෝකයේ වඩ වඩාත්ම බුදුදහම අවශ්‍ය වෙච්ච කාලය. ලෝකයේ බොහෝ දෙනෙක් බියෙන් සැකෙන් ඉන්න කාලයක්. ඒක හිතන්න එපා ශ්‍රී ලංකාවට විතරක් කියලා. ඒක හිතන්න එපා සිරියාවට විතරක් කියලා. ඒක හිතන්න එපා අෆ්ගනිස්තානයේ විතරක් කියලා. ඒක ප්‍රංශයටත් එහෙමමයි. ඒක එංගලන්තයටත් එහෙමමයි. ඒක ඇමරිකාවටත් එහෙමමයි. එවැනි සමයක බුදුදහම කියලා කියන්නේ නිර්මයත්වය, මෛත්‍රිය, ලෝකයට සැනසීම පතුරවාලන මහා ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝකයේ වඩවඩාත්ම බොහෝ දෙනා බුදුදහමට එන කාලයක්, ස්වාමින් වහන්සේලා ඇසුරු කරන කාලයක්, විහෙර විහාරස්ථාන ඇසුරු කරන කාලයක්. එවැනි කාලයක උපතින්ම බෞද්ධයන් වෙච්ච, උපතින්ම බුදුදහම හඳුනාගත් ඔබ හුඟක් වාසනාවන්තයි. අනේ වාසනාවන්ත බව නිසාම තමයි ඔබ මේ වගේ රැස්සලා මේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය, මේ කහ සිවුරෙහි ආශිර්වාදය ඔබ ලබා ගන්නෙ. ඔබට ධර්මය අහන්න ලැබෙන්නේ, බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියොත්. ස්වාමින් වහන්සේ කෙනෙක් නොසිටියොතින් ධර්මය හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ධර්මය නොඇසුවොතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණාද කියලා අපි දන්නේ නැහැ. එනිසා පින්වත්නි, ලෝකයේ බෞද්ධ වෙච්ච බොහෝ රටවල්වල මුලින්ම නැති වුණේ සංඝරත්නය. මුලින්ම දුර්වල වුණේ ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා යම් කිසි තැනක දුර්වල වුණා නම් මිනිසොන්ට දහම අහන අවස්ථාව ලැබුණේ නැහැ. දහම අහන අවස්ථාව නොලැබුණා නම් ඒ මිනිසොන්ට ඇතැමිට මහා විහාරස්ථාන තිබුණත්, විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණත් මිනිස්සු දහමක් හඳුනාගත්තේ නැහැ. ඔබ දන්නවා ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, මැද පෙරදිග මේ වගේ රටවල් ස්වාමින් වහන්සේලා ලක්ෂ ගණනක හිටිය ස්ථාන. මුලින්ම ස්වාමින් වහන්සේලා නැති වුණා, ධර්මය හඳුනා ගන්න අවස්ථාව නොලැබුණා, බුදුහාඳුර හඳුනා ගන්න අවස්ථාව නොලැබුණා, ඇතැමිට මහා විහාරස්ථාන ඉතුරුණා. මිනිස්සු ඒවට ද්වේෂ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා යම් කිසි තැනක පින්තුනි ස්වාමින් වහන්සේලා ශක්තිමත් වුණොත් තමයි මේ විහෙර විහාරස්ථාන බබලන්නේ. ඒ විහාරස්ථානයක් ශක්තිමත් තිබුණොත් තමයි ලෝකෙට මේ උතුම් දහම ලැබෙන්නේ. ඉතින් මේ විහාරස්ථානය දිහා බලන විට ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේගේ දැඩි පරිශ්‍රමයෙන් මේ විහාරස්ථානේ ලස්සනට තියෙනවා. ඒක ඔබට විතරක් නෙවෙයි, ඔබේ මතු පරපුරට මේක ලොකු ආශිර්වාදයක්, මේක ලොකු ආයෝජනයක්. ඒ නිසා පින්නතුනි, මේ ස්වාමීන් වහන්සේලා අපි ශක්තිමත් කරන්නට ඕන. ඒක පින්නතුනි ඔබේ ජීවිතයට ආශිර්වාදයක්, ඔබේ දරුවන්ගේ අනාගතයට ඒක ආශිර්වාදයක්, මුළු ලෝකෙටම ආශිර්වාදයක්. එනිසා භික්ෂුන් වහන්සේලා හැටියට අප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම මේ විහාරස්ථානයට, මේ විහාරස්ථානය ගොඩනගාන උදව්පකාර කළ ඔබ හැම දෙනාටම අපි තාම මෛත්‍රී සහගත ආශිර්වාද කරනවා. මේ කරන කටයුතු දිනෙන් දින සඵල කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. පින්නතුනි, විශේෂයෙන් මේ මාසයේ පොසොන් පොහේ සමරන අවස්ථාව. පොසොන් පොහේ සමරන මේ මාසය තුළ අපට විශේෂින මතක් වෙන්නේ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීම. එදා මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීමත් සමගම ඒ උතුම් දහම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළා. 236 දී බුදුදහම ලංකාවට ලැබිලා බුද්ධ වර්ෂ 440 යනකන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම රැක්කා. ඒ විතරක් නෙමෙයි, මේ ථේරවාදී බුදුදහම ග්‍රන්ථාරූඪ කරලා මතු පරපුරට දායාද කළා. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ හිටිය රාජරාජ මහා මාත්‍යාදීන් මුළු ශ්‍රී ලංකාවම තුන් වතාවක් ශාසනයට පූජා කළා. ඒ විතරක් නෙවෙයි, ගිහි ඇත්තන් තමන්ට ලැබෙන උපරිම ශක්තියෙන් ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කළා. ඒ අතර පින්වත්නි, අතීත ශ්‍රී ලාංකික ආමල තාත්තලා සුවිශේෂ කාරණාවක් කළා. ඒ මොකද්ද? ඒ තමයි තමන්ට ලැබෙන දරුවන්ගෙන් ඉතාම ලස්සන, පින්වන්තම, බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජා කළා. අන්න ඒ කැපවීම නිසා තමයි පින්වත්නි මේ ශාසනය අද දක්වා මේ තියෙන්නේ. එවැනි පරිත්‍යාගයකින් සැදුම්ලා ශ්‍රී ලාංකික භික්ෂු සමාජයෙන් ඉතුරු කරපු දහම තමයි ථේරවාදී පාලි මුල්බුදු දහම තමයි අද ලෝකෙට මිතුරු වෙලා තියෙන්නේ. ඒ නිසාම ලෝකයේ බෞද්ධයන් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. ඔබ දන්නවා බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු එකක්. ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය ලෝකෙ හැමදෙනාම එකම බෞද්ධ කොඩිය ලෙස ඒකමතිකව පිළිගන්න තියෙනවා. බෞද්ධයන්ගේ ප්‍රධාන උත්සවය වන වෙසක් උත්සවයේදී වෙසක් දේ කියලා සමරන්නේ ලෝකෙ හැමදෙනාම. ඒ වෙසක් කියන වචනේ කොයි භාෂාවෙන් දාන්නේ? සිංහල භාෂාවෙන් ලෝක විශ්වකෝෂවලට ශබ්දකෝෂවලට කියපු වචනයක්. මෙන්න මේ දෙකේදීම ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වෙ හිමි වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි ථේරවාදයේ මුල බුදුදහමෙහි කේන්ද්‍ර ස්ථානයේ විදියට ඒක ආරක්ෂා කරපු රට විදියට සලකන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා ලංකාව කුඩා වුණත් ඒ රට ලංකාදීපය, ධර්මද්වීපය, තෙරුවනට හිමි රට විදියට ලෝකම් ප්‍රකට වුණේ මේ බුදුදහම නිසායි. ඒ නිසා ඒ රටෙන් බිහි වෙච්ච පිටසක් ඇටියට ඔබ ලෝකෙ කොහේ ගියත් මේ දහම වෙනුවෙන් කැපවීමක් කරන්නට ඕන. ඒක තමයි පිළිතුරු අද වර්තමානයේ ලෝකෙටම අවශ්‍ය වෙලා තියෙන දේ. ඒ බුදුදහම හැර වෙනත් පිළිසරණක් ලෝකේ නැහැ. බියෙන්, සැකයෙන් තැතිගත් ලෝකයට මේ බුදුදහමෙන් ලැබෙන සාන්තිය අපමණයි. ඒ නිසා ඒ අතීත උරුමය, අතීත අභිමානය ඔබ ලෝකේ කොහේ ගියත් අමතක කරන්න එපා. ඔබ ලංකා විපරිච්ච කෙනෙක් නම්, ඔබ මොන ජාතික කෙනෙක් වුණත්, මොන ආගමක කෙනෙක් වුණත්, ඒ ශ්‍රී ලංකා භූමියේ හැදිච්ච වැඩිච්ච අය හැටියට ඔබේ ආශිර්වාදයෙන් මතයි හැදුනේ. ඒ නිසා ඒ දහමත් එක්කයි ඔබ ලෝකේ කොහේ ගියත් යන්නට ඕන. ඒක තමයි ඔබට තියෙන අභිමානය. ඒ දහමෙන් ඔබේ ජීවිතයට ආශිර්වාදය සලසා ගන්න. ඒ දහමෙන් ඔබේ මානසික සුවය ලබා ගන්න. ඒ දහම ඔබේ පින්වන්ත දරුවන්ට දායාද කරන්න. ඒ දහම ඔබ ඇසුරු කරන යහළුවන්ට උදව් කරන ඒ දහම උගන්වන්න. දහම කියලා බුදු දහම කියලා උගන්වන්න ඕනේ නැහැ. ඔබ උගන්වන්නට ඕන මෛත්‍රී සහ ප්‍රඥාව කියන මේ කාරණා දෙක. බුදු දහමේ සියලුම කාරණා මෛත්‍රී හා ප්‍රඥාව කියන මේ කුරුණු දෙක මත පිනස් දෙක මත ගොනු කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඇසුරු කරන හැම දිනාටම මෛත්‍රිය දිනු කරන හැටි උගන්වන්න. ඒ විතරක් නෙවෙයි, ඒ හැම දිනාටම ප්‍රඥාව දිනු කරන හැටි, සතිමත් බව දිනු කරන හැටි, මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න අනිත් අයට කියා දෙන්න. හැබැයි ඒ සඳහා ඔබ මුලින් ශක්තිමත් වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා මේ විහාරස්ථාන ඔබට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ ආශිර්වාදය ඔබට පිරිනමමින් තව තවත් ඔබේ කායික මානසික නිරෝගීතාවයත් ආර්ථිකාදී හැමතිම සංවර්ධනයත් ජීවිතාලෝකයත් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනි සම් සන්නීත සහතං සුචිසාරදීසම් සන්දේරකං ස්වන්න තනුපලාසම් සංලාපදේසින් පනමේ බෙසාසම් සංසාබිගංකේවල මෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදංසින් හත ගෝර පාසම් සම්පාරගාමින් සුජිසාර වාසං සංවාර සංගම් පනමේ රසාසම් මහේ මේ සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුන් ලෙසින් මර යුදයෙහි දිනේ රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාතින් සරුන් මහා සංගන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුන් විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති මුණ්ඩං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පන්සේකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝ ඉති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං කෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු. සිද්ධාර්ථ බෝසත් කුමාරයන් වහන්සේ එදා උත්පත්ති ලැබූ ලුම්බිනි සාලවර්ම ධානය මා හදවතින් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේද කරන ගෞරවයක් සේ සලකා ඒ උතුම් බුද්ධ භූමිය පුණ්‍ය භූමිය මා නමස්කාර කරනවා. මායා සුතෝ සුගත සාඛිය සිහනාතෝ ජාතංකනේ සපද සාවබේ සංකමිත්වා යස්මින් හොදේරයි ගිරං වරලුම් බිනිම්හි තන්දම්ම තේතිය මං සිරසා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වුණු උතුම් ජයත්‍රි මහ බෝධීන් වහන්සේ මා ඉතාම ගෞරවයෙන් නමස්කාර කරනවා. යස්මින් නිසංජ වජිරාසන බන්ධනේන ජෙත්වා සවාසන කිලේස බලං මොනින්දෝ සම්බෝධි ඥාන මවගම්ම විහාසෙ සම්මා සම්බෝධි චේතිය මහං සිරසා නමාමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලෝකීය හැමුවේ තම ආධ්‍යාත්මික ධර්ම විවරණය කළ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළ ඒ උතුම් බරණැස් පුරවරය මා හදවතින්ම නමස්කාර කරමින් වන්දනා කරනවා. සංකම්පයං දස සහන් සිය ලෝක ධාතුන් දේසේති යන්ත්‍ර භගවා වර ධම්ම චක්කං වාරාණසී පුර සමීප වනේ මිගානම් තන් ධම්ම චේතිය මහං සිරසා නමාමි. වසර 45ක උදාන සාසනික සේවයකින් ලෝක සේවයකින් අනතුරුව වයස අවුරුදු 80ේදී අප බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණු උපවත්තන සාල වනෝද්‍යානයේ මා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සේ සලකා හදවතින් වන්දනා කරමි. කන්තුවාන ලෝක හිත මන්ත හිතංචනාතෝ ආසීතිකෝව උපවන්තන කානනම්හි යස්මින් නිසංජගතවා නිරුපාදිසේසං නිම්බාන චේතිය මහං සිරසා නමාමි. සාදු සාදු සාදු. පින්තුනි මහ ශ්‍රද්ධාවෙන් සෝදානම් කළ තියෙන මේ මල් පාන් සෝන දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක් සේ සලකා බුදුරජාණන් වහන්සේ මගේ හදවත නැමැති කුටි ජීවත් කරෝමින් උන්වහන්සේගේ අරහං ආදී අපමණ බුදුගුණ සිහිපත් කරමින් මේ සියල්ල පූජා කරම පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට නිරෝගී සම්පන්නිය දිගාතර සම්පන්නතර සේවා මේ පින්තුන් හැමදෙනාම සිදු කරන සියලු දෙහැම කටයුතු වඩා වඩාත්ම යහපත්ව කරගෙන දිගාතර ලබන්නට නිරෝගී සුව ලබන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රතිමෙන් අපි මේ පූජාවන් පූජා කරමු. ඝනසාරම් පදින්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ නුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේ තේන ලබා මොක්ඛං පුම්පං නිලායාති යතා ඉදං මේ කායෝ සතායාති විනාස භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං පරිඛම්පිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමේනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා. සාදු සාදු සාදු. පින්නතුනි, අප ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් ඒ උතුම් බුදුගුණවල ආශිර්වාදයෙන් ලෝයසින් හැම දෙනාටම මෙත් සිත වඩමු. ටික වේලාවක් පින්නතුනි හිටගෙන ඉන්න පින්නතුනොත් තමන්ට පහසු තැනකින් වඩනොත් ලෙසින් මේ අපේ හිත ටික වේලාවක් හරි බුදුගුණ තුල අපි එක්තැන් කරන වේලාව අපේ ජීවිතේ වටිනාම වෙලාවයි මේ ගත වෙන්නේ. ඔබ හුඟා වේද සමාහසේ ඉගෙන කියාගෙන ඒ දේවල් වලින් ගන්න ඉහළම ප්‍රයෝජනය තමයි මේ ලබන්නේ. තමගේ මානසික සතුට දිනු කරන අවස්ථාව. ඔබ මේ ආත්ම භාවය තරක් නෙවෙයි. ඔබ කල්ප ගානක කරූ පින්කම් වල ආනිසංස ලබන වෙලාව මේක. මේ අවස්ථාව මගේ අරගන්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපි උත්සාහ කරමු. හොඳට බුදුහාඳුර සිහිපත් කරගන්න. සාරස්සංගේ කාලපලක්ෂය S is monthly දන් දීල කරපු ඒ උදාන කැපවීම වෙනුවෙන් උන්වහන්සේගේ උතුම් මෛත්‍රිය ප්‍රඥාදී උතුම් ගුණ සමුදාය හොඳට හදවතට ගන්න සිහියට ගන්න. ඒ ගුණ සිහිපත් කරමින් තමන්ගේ හිත පිරිසිදු කරගනිමින් හිත සමාධිමත් කරගනිමින් ඒ සමාධිමත් සිතින් මෙත් සිතින් අපි ලෝකෙට සෙත් පතමු. භගවතු අරහං බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං බුදු ගුණ තේජසින් ලෝකයේ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Arahan, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Supi Tanta. Sammā Sambuddhajānan Bhāsīya Sula Devati සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝයසි සියලු සත්‍යෝ සෝපත්ත්වා. By the power of the quality of the Supreme Buddha, සම්මා සම්බුද්ධ supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vidyacharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, විද්‍යාචරණ සම්පන්න endowed with knowledge and virtue, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Santa. Sammā Sambuddhajānana Vahansē Tula Pevati Sugata Buddhaguna Tejasin Lovesi Silu Sattu Supatvetva. By the power of the quality of the Supreme Buddha, Sugata, well born, may all beings in the world be well, happy and peaceful. Bhagavato Lokavidu Buddha Guna Tejena තන්තා භවන්තු සුකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝක විදු බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Loka Vidu, endowed with knowledge and conduct, Lord of the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato anuttara purisa dhamma sarati bunda guna tejena sambe santa bhavantu sukhe tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මචාරති බුදුගුණ තේජසෙන් ලෝයසි සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, අනුත්තර පුරිස ධම්මචාරති, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato santa deva manussanam bunda guna tejena sambe santa bhavantu sukhe santa. Samma sambuddharajanan vahansi tulaphyavati saddha deva manussanam buduguna tejasin lovasi silu satyo sukhatvetva. By the power of the quality of the Supreme Buddha, Saddha Deva Manusthanam, the Supreme Teacher of Gods and Men, may all beings in the world be well, happy and peaceful. Bhagavato bunda bunda guna tejena sambe santa bhavantu sukhe tanta. Samma sambuddharajanan vahanse tula pavati buddha budu guna tejasin ලෝයසි සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Buddha enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagavā Bunda Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta. Samma Sambuddharajanan Vahanse Tula Pavati භගවා බුදුගුණ තේජසෙන් ලෝයසි සියලු සත්‍යෝ සෝපත් වෙත්වා.